මේ පැඩුවලේ මේ කළු පාට ඕදලා යවනවා මේ මේකේ අපි වෙලි ගන්නවා මේ වෙලි ගන්නත් බෑ හරි අමාරුයි අපි බොහොම අමාරුයි මේ වෙලි ගන්න දැන් උදේ වරුවේ නෑ මේක එනවා වැලි කොට දාන්න බෑ මේක අපි නෑන්නේ රෙදි ඕදන්නේ මේක තමයි අපි සමහර විට මේ වතුරත් බොනවා අපි වතුරත් බෑයිද වතුරත් බොනවා හරි කරදරයි මේක අපිට මේ වතුර බොන්නත් බෑ කරන්නේ මේ කළු පාට මේ වතුර එන්නේ නැහැ අපිට මේ බැහැලා වැඩ කරකවේ මේ මොකද විසබේතියක් එනවාද මේක කියන්නත් බෑ